නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මනෝමය අසංවරභාවය තුළින් කාය සමාධිය පිරිහෙන්නේ කොහොමද, මනෝමය සංවරභාවය ඇති කරගන්න පාසු ක්‍රම කුමක්ද කියන මාතෘකාව තමයි අපේ විශේෂ අරමුණ. අපි දන්නවා සමාධිය කියලා කියන්නේ තැම්පත් ස්වභාවයක්. සමාධියට පෑදිලි අර්ථකථනයක් දෙන්න විදියක් නැහැ. හේතුව ඒ නිලය සමාධිය කියන මානසිකත්වය තමන්ට විස්තර කරන්න තමන්ගේ භාෂාවෙන් පුළුවන් කමක් නැහැ. මොන විදියට දේශනා කෙරුවත් මොන විදියට විස්තර කෙරුවත් තමන්ගේ ඉතේ තියෙන දේ කියවුනාද කියලා ඇහුවාම ඒ සමාධිය වඩපු කෙනාට තේරෙනවා ඒ තියෙන දේ කියාගන්න බැරි වුණා, එහෙම නැත්නම් තවත් මොකද්ද අඩුවක් තියෙනවයි කියලා. එහෙනම් මේ කාය සමාධිය ගත්තාම මේ සමාධිය හැදෙන්නේ කොහමද, කොයි ආකාරයටද මේක පවතින්නේ කියන කාරණාව විමසලා බලනකොට, ගවේෂණයට භාජනය කරනකොට අපට පැහැදිලි වෙන එක කාරණාවක් තමයි මේ කායික සමාධිය නිර්මාණය වෙන්න නම්, මේ සමාධිය තමන් තුළින් මතුවෙන්න නම් කය සංවර වෙන්නට ඕනේ, මනෝමය ස්වභාවය සංවර වෙන්නට ඕනේ. දැන් කය සමාධි වෙනවා කිව්වට කායික තත්ත්වෙන් සිතත් සමාධි වෙන්න ඕනේ නේද? එහෙනම් මොකද්ද මේ සමාධිය කියන එක? වඩන්න තියෙන එකක් නෙමෙයි, තමන් තුළ තියෙන එකක් මතු කරන්න, එහෙම නැත්නම් අවබෝධ කරගන්න තියෙන එකක්. එහෙනම් ඉපදෙන හැමෝතුළම සෝවාන් ඵලයේ තියෙනවා, සකුර්දාගාමි ඵලයේ තියෙනවා, අනාගාමි ඵලයේ තියෙනවා, රාහත් ඵලයක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා මේක මම වඩලා ගත්තේ, මේක මම නිර්මාණය කළා, මේක මම පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කළා කියලා. අපි විවිධ දෘෂ්ටිගත වෙලා මාන්නේ හදාගෙන ඒ දැනුමේ ඵලයේ ඒ අවබෝධයේ අයිතිකාරයා මම කියලා මම එකක් නඩත්තු කරනවා. සත්‍යම කාරණාව කුමක්ද කියලා බැලුවාම ඉපදෙන හැම තුනක් කෙනා තුළම මේ කියන මාර්ගඵල හතරම තිබුණා. හැබැයි ඒවා කෙලෙස් වලින්, මිත්‍යා දෘෂ්ටි වලින්, තමන්ගේ දුස්චරිත වලින්, කලබලකාරීත්වයෙන් යටපත් වෙලා තිබුණා. අපි දන්නවා බීමට සුදුසු වතුර පිරිසිදු නිල් පාට වතුර කියලා. නිල්වන් වූ පිරිසිදු වතුර අපට කොහෙන්ද හම්බෙන්නේ? මහා කැණීමකට පස්සේ අඩි 20ක් 30ක් 50ක් 100ක් විතර ඈරුවාට පස්සේ භූගත වෙලා තියෙන ජලය නේද? එතකොට එක දූවිලි පොඩ්ඩක් දිය වුණාම ඒක පානීය ජලය නෙමෙයි, බීමට සුදුසු නැති ජලය කියලා අපි කියනවා. එනම් බීමට සුදුසු ජලය මෙච්චර පස්කඳක් යට තියෙන්නේ කොහමද? මේ තරම් දූවිලි ගොඩක්, මඩ ගොඩක් යට තියෙන්නේ කොහමද? එනම් පිරිසිදු ජලය තියෙන්නේ, පානීය ජලය තියෙන්නේ විශාල පස්කඳක් යට තමයි. හැබැයි ඒ පස් ටික අයින් කළාම බොන්න පුළුවන් තරමට බොහොම පිරිසිදු නිල්වන් වතුර අපට හම්බෙනවා. මේ සිතෙත් එහෙම තමයි. සම්මාදිට්ඨිය සිතේ තියෙනවා. හැබැයි මිත්‍යාදිට්ටි වලින් වැහිලා අපි කුමක් කරනවද? අපි තුල තියෙන මිත්‍යාදිට්ටි ටික හයින් කරනවා. එක එක ක්‍රමයට කමඨාන් වල මිත්‍යාදිට්ටි ඔක්කොම අයින් කළාම දැන් සම්මාදිට්ඨිය වැඩුවද? නැහැ. මිත්‍යාදිට්ටි නැති සිත සම්මාදිට්ඨිය බවට පත් වෙනවා. කොහොමද ක්‍රමය කියලා බැලුවාම මෛත්‍රිය වඩනවා වඩනවා වඩනවා වැඩෙන්නේ නැහැ. ඇයි? එයා මෛත්‍රිය වඩන්නේ ද්වේෂය එයා තුල පවතින නිසා, වෛරය නිදංගත වෙලා නිසා. එහෙනම් වෛරය නිදංගත වෙලා තියෙනවා නම්, ද්වේෂය නිදංගත වෙලා තියෙනවා නම් කොහොමද මෛත්‍රියක් වැඩෙන්නේ? වැඩෙන්න විදියක් නැහැ. එහෙනම් අපි මෛත්‍රිය වඩන එක පැත්තකින් තියලා ද්වේෂය අයින් කරනවා. ද්වේෂය නැතිසිත මෛත්‍රීසිත වෙන්නේ නැද්ද? එහෙනම් අපි මෙච්චර කාලයක් ද්වේෂය නැති සිත මෛත්‍රී සිත එනම් තමන් තුළ තියෙන ද්වේෂය අයින් කළේ නැහැ. ඒක පැත්තකින් පරිස්සමින් තියාගෙන අපි මෛත්‍රිය කියලා අලුතෙන් එකක් වඩනවා. මෛත්‍රිය කියලා පාරමිතාවක් වෙනම පුරුදු කරනවා. මෛත්‍රිය වැඩෙන්නේ කොහමද? මෛත්‍රී පාරමිතාව පිරෙන්නේ කොහමද? ද්වේෂය අයින් කළා නැහනේ. එහෙනම් මේ වාගේ අපි කොච්චර සම්මා දිට්ඨිය වැඩුවත් වැඩෙන්නේ නැහැ. හේතුව මිත්‍යා දිට්ඨිය අයින් වෙලා නැහැ. දකින්න දේ තුලින් තාම අපට රාගෙ පේන්නේ නැද්ද? දකින්නම භාණ්ඩයක්ම අයිති කරගන්න අදහස් පාළ වෙන්නේ නැද්ද? පාරේ යනකොට අනන්ත අප්‍රමාණ නාම රූප සංඥා සංස්කාරات එක ගැටෙන්නේ නැද්ද? මිත්‍යාව එයිමම තියේදී කොහොමද සම්මාවක් වැඩෙන්නේ? එහෙනම් අපි මේ මිත්‍යාව අයින් කරන්නට ඕනේ. එතකොට සම්මාව නිකන් ලැබෙනවා. අපි දන්න තාපසේ කිටියා අනාගාමි ඵලයෙන් යාට යට යන්න විදියක් නැහැ. එයත් දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දානවා, හැම කමඨාණක්ම වඩනවා. ශ්‍රේෂ්ඨ ධානලාභී ගුරුවරුන්ගෙන් ආචාර්යවරුන්ගෙන් කමඨාන් ගන්නවා මොකවත් ඇදෙන්නේ නැහැ. දැන් තියෙන ප්‍රශ්නය, කමඨාන හරියට දුන්නේ නැද්ද? නැත්තම් උන්වහන්සේට වඩා ගන්න දක්ෂකම අවබෝධය නැද්ද? මේක ලොකු සාකච්ඡාවක්. දෙපොවේ දවසේ පළවෙනිම සාකච්ඡාව මොකද්ද? මෙන්න ආවලාට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, වඩා ගන්නට ඕනේ. කමඨාන් දීලා තියෙන සෑහෙන වඩපු කට්ටිය, පුරුදු පුහුණු කරපු කට්ටිය, ධානලාභින්ගේ කමඨාන අරියට දුන්නද කියන ප්‍රශ්නයක් තියෙනවා. තේරුම් අරගෙන වඩන්න බැරි වුණාද? එහෙම නැත්නම් ප්‍රඥා මද්ද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. කල්පනා කරලා බලනකොට කමඨාන නිවැරදි. ඇයි? උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ දැනුමෙන් ඒ කමඨාන දීලා තියෙන්නේ. අවබෝධ කරගත්තා වූ ධර්මයට අනුවයි ඒ කමඨාන දීලා තියෙන්නේ. ඒක වඩපු එකක්. ඒකේ මොකවත් ඕදණ්ඩ දෙයක් නැහැ. ආගත් එකක් නෙමෙයි. වඩපු එකට විරුද්ධ වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මහණෙනි, යම් කිසි දෙයක් වඩලා පුරුදු කරලා නිවුනාම ඒක කිව්වා මේක සද්ධර්මය. මේක තථාගතයන් වහන්සේගේ ධම්මපදයක්. එන වඩපු දේ සද්ධර්මය නම් ඒකට මේ ලෝකේ කවුරුත් විරුද්ධ නැහැ. එන වඩපු දේ දුන්නා නම් මේක වැඩුම් නැත්තේ ඇයි? ප්‍රඥාව මදි ප්‍රශ්නයකුත් නැහැ. ප්‍රඥාව හොඳට තියෙනවා. කමඨාන දීපු කෙනාට වඩා තේරෙනවා. එන මේක වැඩෙන්නේ නැත්තේ ඇයි? කොමක්ද දෝෂය කියනකොට දැන් මේකට උත්තර සපයන්නටම ඕනේ. සාකච්ඡා කරනකොට එතන ඒ තපස් කණ්ඩායමේ හිටියා බාලම කෙනෙක්, වයස අඩුම කෙනෙක්. ඒ පොඩි තාපසයාට කියනවා මොනාරි මේකට උත්තරයක් දෙන්න පුළුවන් නම් දෙන්නකෝ කියලා. එතකොට තමයි එයා උත්තරයක් දුන්නා. Tamanṭa මේකෙන් නිරෝධ වෙන්න නම් ඕනේ. සියලු සංස්කාරවලින් නිදහස් වෙන්න නම් ඕනේ. Taman ඒක බලාපොරොත්තු වෙනවද කියලා ඇහුවාම ඒ තාපසයාට ඔව් මං ඒක බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙනව නම් කොහොමද ඒක නිදහස් වෙන්නේ? ඒක සංස්කාරයක් නේ. ඒක උපාදානේ වෙලා නේ. හැම දුකෙම නිදහස් වෙන්න ඕනේ කියන එක ඉල්ලනවා නම් ඒකට ලෝභයි නේ. ඒක දුකක් නේ. ඒ ලෝභය ඉසලා අතරලා ඉන්න පාය. එහෙනම් තමන් පතන රාග බෝධියට තමන් ලෝභ වෙලා නම් ඒක කෑදරකමෙන් වටිනාකමෙන් අල්ලාගෙන ඉන්නවා නම් රාග බෝධිය බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ බලාපොරොත්තු තියෙන තාක්කල් රාග බෝධිය ලැබෙන්නේ. හේතුව ඒකත් කෙලෙසයක් තමයි. සියලු කෙලෙස් නැසුවාම ලැබෙන දේ බලාපොරොත්තු තිබුණාම, ලෝභය තිබුණාම, ප්‍රාර්ථනාව තිබුණාම දැන් මේව නැසනකම් කොහොමද ඒක ලැබෙන්නේ? එතකොට යාට තේරුනේ මෙච්චර දේවල් තේරුම් ගන්න පුළුවන් මට මේ නිරෝධ වෙන්න ඕන එක කියනක මං අල්ලාගෙන ඉන්නවනේ. නිදාසෙන්න ඕන කියනක අල්ලාගෙන ඉන්නවනේ. කිසිම සංස්කාරයකට අයිති නොවෙච්ච ඒ නිදාසෙච්ච විමුක්තියටපත් වෙච්ච මානසිකත්වය මං බලාපොරොත්තු වුණානේ. එහෙනම් කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. එයි ඒ බලාපොරොත්තුව තුල මම ඉන්නවා. ඒක තුල මාන්නය තියෙනවා. එතන ලෝභයක් තියෙනවා. එතන පැවත්මක් තියෙනවා. එතන අසුවීමක් තියෙනවා. එයා අල්ලලා නැහැ. හැබැයි අසුවීමක් එතන සිද්ධ වෙලා තියෙනවා. එයා යමකට අවු වෙලා ඉන්නවා. මෙන්න මේ කාරණාව එදා ඒ තාපසයාට තේරුන්නේ නැහැ. අපගේ ජීවිතෙත් අනන්ත අප්‍රමාණ මේ සමාධිය වඩනකොට, මේ කාය සමාධිය පුරුදු පුහුණු කරනකොට මෙන්න මේ වගේ තත්ත්වයන් අනන්ත අප්‍රමාණ තියෙනවා. අද මාතෘකාව මනෝමය අසංවරය. මනෝමය අසංවරය තුලින් කාය සමාධිය කියන මාතෘකාව අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ දුර්වලකම නිවැරදි කරගන්න. තාපසයා ගලක් වාගේ ඉන්නවා, මලක් වාගේ ඉන්නවා. තාපසයා ටික වෙලාවකින් ගහක් වාගේ ඉන්නවා. හැබැයි හැමදේතුලිම එයා බොහොම සංවරයි. හැබැයි මනෝමය සංවරයක් එයා තුළ තියෙනවද කියලා බැලුවාම මනෝමය සංවරයක් නැහැ. පිළිමේ වාගේ සමාධියේ සිටියට එයාගේ සිත කඩේ යනවා. දැන් ඇවිදින් නැද්ද කය? කය ඇවිදිනවා. මනෝමය කය ඇවිදිනවා. යම්කිසි තාලයක් ඇහෙනකොට ඒකට අදාළ සින්දුව කියන්නේ නැද්ද? මනෝමය කය සිගී කියනවා. පොඩි පොදක් වාගේ දැනෙනවා. මනෝමය කය රෙදි ගන්න ගිහිල්ලා වැල තියෙන තැනට කුටිය වටේ ඇවිදිනවා. එයා ඒ බඩමුට්ටු අවරන්න ගිහිල්ලා. භෞතික කය නිවිලා, භෞතික කය සෙලවෙන්නේ නැහැ. හැබැයි මනෝමය කය එක තප්පරයක්වත් එක තැනක ඉන්නේ නැහැ. එයා මේ ලෝකේ හැම තැනම ඇවිදිනවා. එක සෙනෙයට මේ ලෝකේ නොගියපු තැනක් නැහැ. එහෙනම් කාය සංවරය අදන්න ඕනේ. එහෙනම් මනසින් කාය සංවරය ඇදිලා නැහැ. සමහර අය ඉන්නවා ගොඩාක් තැම්පත්. වාඩි වුණාම වටපිට බලන්නේ නැහැ. අනවශ්‍ය දේවල් මොකවත් කරන්න හරි සංවරයි. මොන හරි කතා කරාම ඇහෙන්නේත් නැහැ. මොකද හේතුව කියලා බලනකොට එයා මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. එයා තාවතින්සෙට ගිහිල්ලා. තාවතින්සේ එක්තරා මහේසාක්‍ය දෙවිවරුන්ගේ විමානේ රෝදේ ගැලවිලා ඒකේ ටියුබ් එකයි ටයර් එකයි මාරු කරමින් පවතිනවා. එයාගේ ඇඟට අත තිබ්බම උඩ ගිහිල්ලා ඇරෙන්නේ. එතකොට එයාට තේරුනේ මම ආවල් විමානේ නීතියේ. දැන් එයාගේ මනෝමය කය සංවරද? නැහැ. භෞතික කය විතරයි සංවර. මනෝමය කය තාම සංවර වෙලා නැහැ. එහෙනම් මානසිකව අපි අසංවරයි. ගැට උඩින් දුවන්නේ නැහැ. හැමතැනම අසංවරව පනින්න නටන්න යන්නේ. හැබැයි මනෝමය කය පුදුමාකාර වේගෙන් දුවන්නේ නැද්ද? පිණ්ඩපාත යන්නේ බොහොම සංවරව. අඩි 3කට වඩා බලන්නේ, වටපිට බලන්නේ, බොහොම සංවරව යන්නේ. හැබැයි මනෝමය කය මේ වෙනකොටත් පිණ්ඩපාතයේ සීමාවේ කෙරෝලට ගිහිල්ලා ඉවරයි. එයා දන්නවා ආවල් තැන වඩේ හම්බෙනවා. එහෙනම් එතනින් වඩේ ගන්න ඕනේ. දැන් මෙයා ඉන්නේ පටන් ගත්ත තැන. හැබැයි මනෝමය කය කොච්චර සංවරද? 8 කිලෝමීටර 800 කතර වේගෙන් ගිහිල්ලා අර වඩේ ගන්න දෙන තැනගේ ගෙදර. මනෝමය කය සංවර වෙලා නැහැ. එතකොට කොහමද කාය සමාධියක් ඇදෙන්නේ? කාය සමාධිය ඇදෙන්න භෞතික කයයි මනෝමය කයයි දෙක එකට එකතු වෙලා එක වාගේ සමාධියකට එන්න පාය. එකම නිවීමේ தත්ත්වයට එන්න පාය. වාඩි වෙලා ඉන්නවා. එයා මූදු වෙරළේ කිලෝමීටරක් විතර පීනනවා. දැන් එයාගේ කාය සංවරයි, මනස සංවර වෙලා නැහැනේ. එනම මේ තාපසයා දැනගෙන ඉන්නවා මගේ කය සංවරයි. දැන් නම් කාය සමාධිය වැඩෙන්න කාලේ හරි. කවදාවත් වැඩෙන්නේ නැහැ. හේතුව ඒ සමාධිය වැඩෙන්න බාධක ඉවත් වෙලා නැහැ. ඉපදෙන කාලේ ඉඳලාම සමාධිය අපි තුල තියෙනවා. හැබැයි ඒ සමාධිය මතුවෙන්න, ඒ සමාධිය අපි තුල ප්‍රත්‍යක්ෂ වෙන්න අපට විශාල බාධාක් තියෙනවා. ඒ බාධා අයින් කරන්නට ඕනේ. කායික අසංවරය ඒ සමාධිය මතුවෙන්න තියෙන එක බාධාවක්. මනෝමය අසංවරයත් ඒ සමාධිය මතුවෙන්න තියෙන තවත් බාධාවක්. බාධා සේරම අපි සාකච්ඡා කරනවා. හැම එකක්ම නිරෝධ වෙනකොට අපි ආනවා සමාධිය වැඩුණා නෑනේ ස්වාමීනි, සේරම බාධා ඉවත් වුණා. මොකද්ද එකක් වුණා මම දන්නෙත් නෑ, මට මොනවද උනේ කියලා. කය දැනෙන්නෙත් නෑ, සිත දැනෙන්නෙත් නෑ, සිතවිලිත් නෑ, කොයි ලෝකෙ හිටියද දන්නෙත් නෑ. පැය ගානකුත් වෙලා මට මතකත් නෑ. අන්න ඒක තමයි සමාධිය. බාධා ටික අයින් වෙනකොට අර උල්පතේ වතුර නිකම්ම උඩට එනවා වාගේ. ආරගෙන ආරගෙන යනකොට පුංචි සීරාවකින් සම්පූර්ණ ලිඳ පුරාවටම වතුර එනවා වාගේ. මේ බාධක ටික අයින් කළාම තමන් දන්නේම නැතුව සමාධිය තමන්ට ඇවිල්ලා ඉවරයි. සමහර ධානලාභින් සමාධිය වඩන්න උත්සාහ කරනකොට කොහොමද වඩන්නේ? සිතවිලි අයින් කරගෙන අයින් කරගෙන යනකොට සිතවිලි ධාර්තාව අඩු වෙලා පහක් වෙලා හතරක් වෙලා තුනක් වෙලා දෙකක් වෙලා එකක් වෙලා බිඳුවට ගියාම එයා දන්නේ නැහැ මොකවත්. ඇරිලා ඉවර වෙලා කියනවා අද අපි මේ අරයව අම්බෙන්ඩ යනවා කිව්ව. ඒක කිව්වේ පෙරේදානේ. එතකොට ඊයේ නෙමෙයිද? නෑ පෙරේද? බලනකො එයා දන්නේ නෑ දවස් දෙකක් ගිහිල්ලා. එහෙනම් මේ සිතුවිලි රහිත ස්වභාවය, සිත නැවතිච්ච ස්වභාවය, සංඥා සංස්කාරات එක්ක ගනුදෙනු නැතිවෙච්ච ස්වභාවය තමයි මේ සමාධිය කියලා කියන්නේ. ඒ සමාධි නිලේ අපි හැමෝතලම තියෙනවා තැම්පත් වෙලා නිදානයක් වශයෙන් මතු කරගන්න තමයි මේ කමඨාන වඩන්නේ. එහෙනම් බාධක ඉවත් කළාම, ගල් තලාව අයින් කළාම, පස්තික අයින් කළාම, වැලිපස අයින් කළාම, බොරළු තට්ටු අයින් කළාම අර උල්පතෙන් ලිඳේ වතුර එනවා වාගේ මේකේන ලෝභ දේශ මොහ රාග වෛර ඒ හැම අසංවරයක්ම අපි අයින් කරන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන වඩන සෑම භාවනා යෝගියෙක්ම තමන්ගේ තැම්පත් භාවය දවස ගානේ අත්දකින්නට ඕනේ. ඒක තමන් තුලින් විඳීමට ඕනේ. ඒ ස්පර්ශය තුලින් තමන්ට දැනෙන්න ඕනේ ඊයට වඩා අද ටිකක් නිවිලානේ. ඒ කියන්නේ තමන් තුළ සමාධිය ක්‍රමානුකූලව වැඩෙන බව ඒ තාපසයා දන්නවා. එයාගේ සිත ඒ සමාධිය අඳුරනවා. එහෙනම් මේක වඩන්න වඩන්න දවස ගානේ කැළඹෙනවා නම්, දවස ගානේ සමාධිය ඇහෙත් වෙනවා නම්, ඒ කියන්නේ යා වඩන්නේ සමාධියක් නෙමෙයි තවත් දෘෂ්ටියක්. අපි තුල තියෙන කලබලකාරීත්වය ක්‍රමානුකූල නිවෙනකොට, අපි තුල තියෙන කෙලෙස් ක්‍රමානුකූල නිවෙනකොට සමාධිය වැඩෙන්න ඕනේ නැහැ. මේ වැඩෙන්නේ ඉබේට. එහෙනම් මේ මනෝමය ස්වභාවය තුලින් අපි තුල තියෙන විශාල අසංවරයන් සිත අපි ළඟ නැත්තම් දැන් සමාධි කරන්නේ කවුද? කායික සමාධිය ඇති වෙන්න ඒ කායික සමාධිය දැනෙන්නේ වැඩෙන්නේ ඒ සමාධියටපත් වෙන්නේ තමන්ගේම සිතේම ස්වභාවයක් නෙමෙයිද? වේදනා සමාධිය දැනෙන්නේ කයට තමයි. වැඩෙන්නේ කය තුල තමයි. නමුත් ඒක දැනගන්නේ සිත නෙමෙයිද? සිතේම තවත් සමාධියක් නෙමෙයිද ඒක? චිත්ත සමාධිය සම්මා සමාධිය කියලා අපි කියනවා. ඒ සම්මා සමාධිය වැඩෙන්නේ කය තුලින් උනත් ඒක දැනගන්නේ සිත නෙමෙයිද? ඒ සමාධි සුවේ විඳින්නේ සිත නෙමෙයිද? අට්ඨ සමාපත්තිය වඩන්නේ කයෙන් තමයි. මේ සෑම ඉන්ද්‍රියක් උපයෝගී කරගෙන තමයි වඩන්නේ. හැබැයි ඒ අට්ඨ සමාපatti සුවය විඳින්නේ සිත නෙමෙයිද? ඒක දැනගන්නේ සිත නෙමෙයිද? එහෙනම් මේ ලෝකේ පවතින සෑම සමාධියක්ම අපි මොනතරම් මේ ඉන්ද්‍රියන් එක්ක වඩුවත්, කයට අනුව, වේදනාවට අනුව, ධර්මයට අනුව වැඩුවත්, ඒ හැම දෙයක්ම සිතේම ක්‍රියාකාරී ස්වභාවයක්. විවිධ මාදිලි වෙනස් වුණාට, විවිධ ඇඩතල වෙනස් වුණාට, විකිණීමේ මිල වෙනස් වුණාට, එකම පණිවිඩේ විතරයි නේද හැම දුරකථනයකම තියෙන්නේ? කියන පණිවිඩ ටික ඇයෙනවා, මෙන් කියන පණිවිඩ ටික ඒගොල්ලන්ට ඇයෙනවා. මේක අරුණාම මොකද්ද තියෙන්නේ මේවල? ලක්ෂ ගණන්, මිලියන ගණන්, කෝටි ගණන් වටිනවා කිව්වාම දැන් ඒකේ කතා කරන මනුස්සයා මේට එනවද? කෑම කෑවද කියලා ඇහුවාම බත් එකක් මේට එනවද? එහෙම එන්නේ නැහනේ. පණිවිඩේ යනවා, පණිවිඩේ එන ඔච්චරයි. එහෙනම් මොනතරම් වෙනස් වුණත් නාම රූප වටිනාකම් කෙරෙන්නේ එක කාර්යයක් වාගේ, අපි මොන සමාධියක් වැඩුණත් ඒ සමාධිය වැඩෙන්නේ සිත තුලින් කියන එකවත් අපට තේරුම් ගන්න බැරි වුණා. හැම සමාධියක්ම සිතේ ක්‍රියාකාරී ස්වභාවයක් කියන එක අපට තේරුන්නේ නැහනේ. එහෙනම් මනෝමය අසංවර භාවය මේ වෙනකොටත් අපි තුල තියෙනවා. අපි වාඩි වෙලා සංවරය අදනවා. ඒ අදනකොට මතකයක් එනවා. අපි ඉස්කෝලේ යන කාලේ අපේ පෙම්වතිය දැන් මතකට ඇවිල්ලා. අපේ ගමේ ගොඩේ අපේ නෑනලා ලේලිලා මතක් වෙලා දැන් මේ කට්ටිය කල්පනා කරගෙන ඉන්නකොට දැන් එයා ඉන්නේ ආරණ්‍ය නෙමෙයි. එයා සමාධියක් නෙමෙයි වඩන්නේ, නෑකම් කියලා. එහෙම නැත්නම් අවුරුද්දට ගමේ ගිහිල්ලා. සමාධියක් වැඩෙන්නේ කොහමද? තමන්ටත් බොරුවක් නේ කරන්නේ, තමන්ගේ භාවනාවටත් බොරුවක් නේ කරන්නේ. හැමදේම අවුල් වෙලා එයාට තියෙන්නේ එයාගේ සංවරය හදන්න. මම එකතන හිටියට මගේ සිත හැවිදිනවා. මම දුවන්නේ නැති වුණාට මගේ සිත දුවනවා. මම කතා කරන්නේ නැති වුණාට සිත කෑගාලා කොඳුරනවා. රටේ නැති ප්‍රශ්න සාකච්ඡා කරනවා. සමහර වෙලාවට මම කට අරින්නෙම නැහැ. ඇයි? නිස්සබ්ද භාවනාව සමාදන් වෙලා. හැබැයි තමන්ගේ සිත තුල බැලුවාම මනෝමය කය 5000කට විතර බණක් කියනවා මිනිස්සු කලන්තේ දාලා වැටෙන්න බණක් කියනවා. මොකද හේතුව කියලා බැලුවාම ඒ තරම් විශාල ගාම්භීර ධර්මදේශනාවක් කරනවා. හැබැයි කට හැරලා වචනයක් එන්නේ නැහැ. මේ මනෝමය කයෙන් කතා කරන්නේ. එහෙම එක දේශකයන් වහන්සේ නමක් හිටියා කට හැරලා කතා කරන්නෙම නැහැ. එයා මනසින් තමයි ඔක්කොම කරන්නේ. වාඩි වෙලා එක එක මාත්‍රිකා අරගෙන පැය ගණන් දේශනා කරනවා. මිනිස්සු ටිකක් අවාගෙන මනෝ ලෝකයක යා ධර්මාසන පනවලා කෑ ගහලා දේශනා කරනවා. හැබැයි දැක්කාම එල්ලෙන්නේවත් නැහැ. ගාක් ගලක් වාගේ. තැම්පත් වෙලා වේ ඉන්න උදකලාවේ හරි තැම්පත් අහිංසක හාමුදුරුවෝ කියලා තමයි හැමෝම කියන්නේ. හැබැයි ඇතුලේ වැඩ සෑහෙන. එයාගේ ගුරුවරයා මේක දැනගෙන එක දවසක් ඇවිල්ලා ඉමින්සරේ ඔළුවට අතගාලා ආනවා. ශිෂ්‍ය මේ වෙනකොට බණවාර 70 ගානක් කියලා තියෙනවා. කලන්තේ දාලා 1000 ගණන් වැටුණා නේද? එහෙමයි ස්වාමිනේ. ඒ බණ ගාම්භීර වැඩි. මිනිසුන්ට ඌලගෙන ඉන්න බෑ. ඒ ගැඹුරු දේවල් අයනකොට මිනිස්සු සීසී කඩ කලන්තේ දාලා වැටෙනවා. එතකොට ගුරුවරයා ඉනා වෙලා ආනවා. එච්චර ගැඹුරු ධර්මයන් මිනිස්සු ආලා රාත්‍රිලා නිවන් යන්නේපාය දැන් කලන්ත දාලා වැටුනම පෙරේතෝද මේ කාන්නේ කියලා ඇහුවාම තමයි ඒ දේශකයන් වහන්සේට තේරුනේ නිවෙන්න කිව්වනම් කලන්ත දාලා වැටුනම මිනිස්සු ආන්න නෑනේ කලන්ත දාලා වැටිච්ච අයට බණ හැයනවද එහෙනම් කලන්ත දාලා වැටිච්ච අයටද ඉතුරු ටික කියලා තින්නේ එතකොට යාට තේරුනේ කොච්චර යා මුලා වෙලාද කියලා එහෙනම් මේ වගේ අපේ මනෝමය ස්වභාවය මොනතරම් අසංවරද වර්තමානයේ එයා ජීවත් වෙන්න දක්ෂ නැහනේ වර්තමාන ස්වභාවය තුළ ජීවත් වෙන්න එයාට තාම අවබෝධය පහළ වෙලා නැහනේ තමන්ගේ වර්තමාන ප්‍රඥාව දක්ෂකම හැකියාව අවබෝධය දැනුම තේරුම් අරගෙන වර්තමානයේ තමන් මේ වගේ කෙනෙක් කියන මානසිකත්වයෙන් ඉන්න තාම එයා වර්තමානයට ඇවිල්ලා නැහැ එයා එක්කෝ ඉන්නේ අතීතේ නැත්නම් ඉන්නේ අනාගතේ මේ අසංවර භාවයන් අපගේ මනෝමය ස්වභාවයන් තුළින් ඇතිවෙන්නේ මේක කාය සමාධියට විශාල බාධාවක් මේක අදන්නට ඕනේ නිවැරදි කරන්නට ඕනේ අපේ ජීවිතවල අපි මොනතරම් කය සංවර කෙරුවත් සිත සංවර වෙන තාක්කල් මේ සමාධිය වැඩෙන්නේ නැහැ හේතුව කය එකතන තිබුණට වෙන්නේ නැහැ හේතුව සිත නිවෙන්නට ඕනේ කාය සමාධියට සිතේ නිවීම කොපමණ අවශ්‍යද ඒ පමණටම සිතත් නිවුනොත් තමයි ඒ සමාධිය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ සමාධි සුවේ තමන්ට විඳින්න වෙන්නේ එහෙම නැත්නම් කවදාවත් තැම්පත් භාවයක් විතරයි ගොඩ නැගෙන්නේ මේ වෙනකොටත් අපිට එතනවා කය නම් ගොඩාක් තැම්පත් එල්ලෙන්නේ තිබ්බ තිබ්බ තැන් කය තැම්පත් භාවය ඇති වුණා හැබැයි කාය සමාධිය තමන්ටත් විඳින්න හම්බෙන්නේ නැහැ හේතුව සිතට තැම්පත් භාවයක් අවශ්‍යයි ඒක හැදිලා නැහැ එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. අපි මේවා තාම හදාගෙන නැහැ. සිත තැම්පත් කරගන්න අපි තාම දක්ෂ වෙලා නැහැ. අපි මේ ජීවත් වෙන ලෝකයේ තුල අපි කාය සමාධිය කියලා එකක් වඩනවා, පුරුදු කරනවා, පුහුණු කරනවා. හැබැයි කය තුලින් විතරක් නම් වැඩෙන්නේ මම ආන්න කැමැති. දැඩි සත්කාර ඒකකේ මොකවත් එල්ලෙන්නේ නැතු ඉන්නවනේ අවුරුදු ගණන්. දැන් මේ මිනිස්සයා කාය සමාධියට පත් වෙලාද? සිතක් තියෙනවා. සිත තියෙන බව අපි දන්නවනේ. මැරිලා නැහනේ. ඇයි අර උපකරණ වලින් පේනවනේ? නමුත් මේ මිනිස්සයාගේ ඇඟිල්ලක්වත් එල්ලෙන්නේ නැහනේ. දැන් මේ මිනිස්සයා කාය සමාධිය දෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේ කය තැම්පත් වුණාට කාය සමාධි නෙමෙයි ඒ වගේ මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්න කය සංවර වුණාට ඒක සමාධියක් නෙමෙයි ඒ කායික සමාධිය තුළ සිතයි කයයි එකතු වෙලා ඇතිවෙන ඒ සමාපත්තියක් ඒක මොකද ඒ සමාපත්තිය කියලා කියන්නේ කයේ සමාධියයි සිතේ සමාධියයි දෙක එකට සමාන වෙනවා සමානකමක් ලබනවා ඒ නිසා සුවයක් අට ගන්නවා ඒක කයේ සුවේද සිතේ සුවේද කියලා ඔයන්න බෑ හේතුව දෙකම එක සමානයි අපිට දෙනවා කෝපයකින් වතුර එකක් අපට දෙනවා මුට්ටියකින් වතුර එකක් මොකද්ද කියලා බැලුවාම මුට්ටියේ වතුර ටිකක් තියෙනවා කෝපයක වතුර තියෙනවා දෙකම බීලා බලන්න කිව්වා මුට්ටිය ලොකුයිනේ අත් දෙකෙන් අරගෙන බීලා බලනවා කෝපය පොඩි අඬුවෙන් අල්ලලා බීලා බලනවා වෙනසක් තියනද නෑ නෑ අරියටම හරි ගත්තේ එකම ලිඳෙන් ආ ඒක තමයි දෙකම එක වාගේ හේතුව එකම ලිඳෙන් එක එක විදියට ගත්තට මොනතරම් වාජන පණිටි තිබුණාට ඒකේ දැනෙන රා එක වාගේ නිසා කය සිතට සමාන වුණාම සිතේ සමාධියත් කයේ සමාධිය දෙක වෙනස් වෙන්න බෑ නේද? කයේ තැම්පත් භාවය අපිට සමාධිය කියලා එන්න බෑ. හේතුව සිත තැම්පත් වෙලා නෑ. එහෙනම් මේ දෙක එකට සමාන වෙලා නෑ. සමාපත්තිය ඇති වෙලා නෑ. සමානතාවයකටපත් වෙලා නෑ. මෙන්න මේ දුර්වලකම අපේ සමාධි වඩන මානසිකත්වය තුළ තියෙනවා නම් ඒක අපි නිවැරදි කරගන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ මේ කමඨාන වඩන භාවනා යෝගීන්ට වැරදෙන තැනක් තියෙනවා. මනෝමය සංවරභාවය කියනකොට මේ මනෝමය සංවරභාවය කායික සංවරභාවයට වඩා ටිකක් වෙනස්. මනෝමය සංවරභාවය වඩන භාවනා යෝගියා කාලයක් වඩනකොට එයාට මේ මනස සංවර වෙන්නෙම නැහැ. එයාට ලොකු ප්‍රශ්නයක්. එතකොට ඇස් දෙක වාගෙන ඉන්නවද? නෑනේ, වාගෙන හිටියත් මට නාම රූප පේනවා. වෙලේ යනවා, පොලේ යනවා, වැවට නාන්න යනවා, කඩේ යනවා. එතකොට මේ සමාධිය මට වඩන්නම බැරිද? එහෙම වෙන්න බෑනේ. එහෙනම් මේකට වඩන්න හේතුවක් තියෙන්න පාය, ක්‍රමයක් තියෙන්න පාය. මේක වඩපු කට්ටිය ඒ සෑම කෙනාම ඒ ක්‍රමය දන්නවා. ප්‍රත්‍යක්ෂ කරපු හැමෝම ඒක අත්දැකීමෙන්ම දන්නවා මේක වැඩෙන්නේ මේ ක්‍රමයටයි කියලා. එහෙනම් මේ කාරණා වඩනකොට අපට මතකයි වයස අවුරුදු 8යි කියලා. එහෙනම් මේක වඩනකොට පියවර කීපයකින් වඩාගෙන යනකොට වැටෙච්ච එක කාරණාවක් තමයි මේ මනෝමය අසංවරභාවයේ තියෙනකම් කොච්චර කය පිළිමවාගේ තිබ්බට මේ සිත වැඩ කරන තාක්කල් මේ කියන සමාධිය හැදෙන්නේ නැහැ. එතනට එන්න බෑ. ඒ කාලේ පුංචි වයසේ ඒ පුංචි අවබෝධයට මට තේරුණා. එහෙනම් මනෝමය සංවරය හදන්නට ඕනේ. එහෙනම් මොකද්ද මේ මනෝමය අසංවරභාවය? කාමරෙන් එළියට ඇවිල්ලා බලනකොට මේ සෑම නාම රූපයක්ම කතා කරලා පණිවිඩය කියනවා. පුංචි තාපසය අපිව පේනවද? ඔව්, පේනවා. අපේ පෙනුනට ගැටෙනවද? ඔව්, පොඩි ගැටීමක් තියෙනවා. පේනවනේ. මොකද්ද කියලා බලනවනේ. ඔව්, ලස්සනයි. ඔව්, ඕගොල්ල ලස්සන නෑ. හැබැයි රෝසමල් ලස්සනයි. ඇලිමක් තියෙනවද? ඔව්. එහෙනම් මේ හැම දෙයක් තුළින්ම ඇලිම් ගැටීම් තියෙනවා. ඇලිම් ගැටීම් නැති එකක් තියෙනවනේ. ඒක නිවීම. අපි හැමෝගෙම ඒක දකින්න. එතකොට ඇස නිවෙනවා. හැම සබ්දයක් තුළින්ම ලෝභ දේශ තියෙනවා. ඒ ලෝභ දේශ නැතුව ශ්‍රවණය කරන්න. එතකොට ඒ සබ්දය තුළ නිවීමක් තියෙනවා. හැම රසයක් තුළින්ම ලෝභ දේශ තියෙනවා. ඒ ලෝභ දේශ මෝහ නැතුව ඒ රස නිවීමේ ස්වභාවයෙන් ගන්න. එතකොට ඒ දිව නිවෙනවා. හැම ස්පර්ශයක් තුළින්ම ලෝභ දේශ මෝහ රාග වෛර තියෙනවා. ඒවා නැතුව ඒ නිවීමෙන් ගන්න. එතකොට කය නිවෙනවා. දැන් කයේ සංවරයක් වඩන්න ඕනේද? නැහනේ. දැන් හැමදේම නිවීමට ගන්නවන සිතට ඒකත් නිවෙනවනේ. සමාධියට එච්චර කාලයක් ඕන පැයෙන් දෙකෙම මේක වඩන්න පුළුවන්නේ. මේක පොඩි කාරණාවක් නේ. ඇයෙන් ගන්න ඒවා ඔක්කොම ඇවිලෙන්න ගන්නවනම්, කණෙන් ගන්න ඒවා ඔක්කොම ඇවිලෙන්න ගන්නවනම්, දිවෙන් කයෙන් ගන්ධයෙන් ගන්න ඒවා ඔක්කොම ඇවිලෙන්න ගන්නවනම්, දැන් සමාධිය කියන එක වීලුවක් වෙලා නෙමෙයිද අපට? සමාධිය වැඩෙන්නේ කොහමද? එයාට නිවෙන්නයි ඕනේ. හැබැයි එයා කරන්නේ අවුලන එක. උදේ ඇරිච්ච වෙලේ ඉඳලාම හවුලනවා නම්, දර දානවා නම්, ඉතින් සමාධියක් වැඩෙන්නේ නැහනේ. අවුරුදු 20ක් විතර වඩලා වඩලා අර කොසල් රටේ අර තරුණයා වාගේ ගුරුවරයාටත් බැනලා පාත්‍රෙත් පොලේ ගාල ගෙදර යනයි. මේක වැඩුවා වැඩුවා වැඩෙන්නේ නැහැ බොරුනේ කියන්නේ. ගුරුවරයා වඩලා නම් කියන්නේ, කමටන් හරියට දුන්නා නම් කොයි මේක වැඩුන්නේ නැහනේ. තරහා යන්නේ නැද්ද? කලකිරෙන්නේ නැද්ද සාසනේ පැවිද්දකම? එහෙනම් අපි මේවා නිවෙන විදියට දකින්නේ නැහැ. කය නිවෙන්න නිවෙන විදියට සවන් දෙන්නේ නැහැ. ඒ කය නිවෙන්න නිවෙන විදියට කතා කරන්නේ නැහැ. කය නිවෙන්න නිවින විදියට ජීවත් වෙන්නේ නැහැ. කය නිවෙන්න. එහෙනම් අපි ආයතන වලින් කරන්නේම මේ කයට දර දාන එක නම් අවුලවන එක නම් කය වඩ වඩාත් මනෝමය භෞතිකව දෙපැත්තෙම අසංවර කරන එක නම් කාය සමාධිය වඩන්න අවුරුදු 20ක් මදි වෙයි කියලා හිතෙනවා. දවසට දෙයකට, පැයකට දෙයකට, විනාඩි 15කට 20කට මේක වඩන්න පුළුවන්. මේ ක්‍රමයට නිවෙන්නට ඕනේ. එහෙනම් මේ තාපසයා කොහොමද මේක වඩන්නට ඕනේ? දකින්න හැම දේ තුළින්ම නිවීමේ ක්‍රමයකට දකින්න තියෙනවා. මෙන්න මේක වඩන්නට ඕනේ. එක පියවරකින් නිවුණා. ඇයෙන හැම එකක්ම නිවෙන විදියට ආන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ විදියට සවන් දෙන්න ඕනේ. එතකොට තවත් පියවරකින් නිවුණා. හැම වචනයක් තුලින්ම නිවෙන ක්‍රමයට කතා කරන්නට ඕනේ. එතකොට තවත් පියවරකින් නිවුණා. දැනෙන දේ, ඇඟෙන දේ හැම දෙයක්ම නිවෙන විදියට දැනගන්න ඕනේ. ඒ හැම හැඟීමක්ම නිවෙන විදියට දැනගන්න ඕනේ. එතකොට තවත් පියවර දෙකකින් නිවෙනවා. සෑම සිතවිල්ලක් තුලින්ම කලබල වෙන්නේ නැහැ, කඩේ යන්නේ නැහැ. කෙලෙස් වලට මෙච්චර කාලයක් කඩේ ගියා, හදින් පස්සේ සමාධියට කඩේ යනවායි කියලා ආයි බෑග් එක අරගෙන සමාධියට කඩේ යනවා. මොකද්ද කරන්නේ? සෑම සිතවිල්ලක්ම නිවීම පිණිස සිතනවා. තවත් පියවරකින් නිවුණා. දැන් ඇවිලෙන්න තියෙන හැම පියවරක්ම නිවුනාම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආයි ඇවිලින්න පියවරක් නැන්නේ. Tamanට මොකද්ද උනේ? Taman නිවිලා ඉවරයි. දැන් මේ ඉන්නේ සමාධියේ තමයි. තමන්ට නොතේරුණාට ඇයි සමාධි ඉන්න කෙනා දන්නේ නැහැ තමන් සමාධි ඉන්න බව? ඒ සේරම දේවල් නිවුනාම තමන් නිවෙනවා. හැබැයි ඇහැරිලා බලලා යට තේරෙන්නේ මේ අද දිනේ කවදද? අද ආවල් දිනේ. අනේ දවසක් ගිහිල්ලාද? වෙලාව 2:00. අනේ පින්දපාටි යන්නත් බෑනේ. ඊයේ උදේ වාඩි වෙලා දවල්ට දාණේ ටිකක් තිබුණා. දවල්ට වළඳලා විවේක ගන්න කියලා අදහසක් තිබුණේ. දවල් දාණේ අරගෙනත් නැහැ. අවස්සලා රා වෙලා උදේ වෙලා දවල් වෙලා දෙකටයි ඇරිලා තියෙන්නේ. එහෙනම් මොකද්ද වෙලා තින්නේ? එයා සමාධියටපත් වෙලා. සිත නැවතිච්ච ස්වභාවයක් මේක. හැබැයි සමාධියටපත් වෙච්ච හැමෝම රාත් වෙලා නැහැ. මේක සිතේ නිවෙන ස්වභාවයක්. සිත නිවුනාම තමන්ගේ කෙලෙස් හොඳට පේනවා, දුර්වලකම් පේනවා. ඒවා නිවැරදි කරගන්න ඕනේ. සීලය, සමාධිය, ඊළඟට ප්‍රඥාව. එහෙනම් අපට මේ ලෝකයේ හැම දෙයක්ම තේරෙන්න පටන් ගන්නවා. ආර්ය මාර්ගය අපට වැටහෙන්න පටන් ගන්නවා. බොහොම ඉක්මනට පිරිණිවෙන්න අපි දක්ෂ වෙනවා. මෙන්න මේ කාරණාවට මේ සමාධිය අවශ්‍යයි. පුංචි කාලේ අවුරුදු 8ක් වෙනකොට මේක වැටුණා නම් මෙච්චර වයසට ගිහිල්ලා මෙච්චර නාම රූපات එක කැලිලා පොඩි වෙලා මේක තේරුම් ගන්න බැරි කමක් නැහැ මේ ලෝකේ. එහෙනම් අපේ ප්‍රඥාවට මීට වඩා තේරෙන්න එපාය. කාන්තාවක් දියා දකිනකොට නිවෙන්න දකින්නවද? මම රාගෙන් දැවෙන්න දකින්නවද? මේ අඩුව අදා ගන්න ඕනේ. නිවෙන්න නිවෙන්නනේ නිවෙන්නේ. ඇවිලෙන්න ඇවිලෙන්න කොහෙද නිවෙන්නේ? තවත් ඇවිලෙනවා මිසක්. ගස්කොළන් දකිනකොට, ගෙවල් දොරවල් දකිනකොට, යාන වාහන දකිනකොට, ඒ හැම දෙයක් තුළින්ම නිවෙන්න දකින්නවද? ඇවිලෙන්න දකින්නවද? ඒ අඩුව හදා ගන්න එපාය. පියවරෙන් පියවරට නිවෙනකොට නේද සම්පූර්ණයෙන් නිවෙන්නේ? විෂය විෂය ඉගෙන ගත්තාම නේද සම්පූර්ණ විභාගෙ පාස් වෙන්නේ? එක පාට එක පැයෙන් සේරම විෂය ටික පාඩම් කරා. එහෙමනම් දිය කරලා වක් කරන්න ඕනේ. එහෙම ක්‍රමයක් නැහනේ. කොච්චර දක්ෂ වුණත් එක සෙනෙහට සමාධිපත් වෙන්න බෑ. හේතුව තප්පර ගණනාවක්වත් ඕනේ සමාධියටපත් වෙන්න. හේතුව පවතින චිත්ත වීති වලින් සිත නිදාස් කරන්න තප්පර ගණනක් එපාය. එහෙනම් අපි සෑම පියවරක් පිළිම තමන්ගේ සිත නිවන්නට ඒ කමඨාන වඩන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා මේ වගේ කැළඹිච්ච තැන්. අපේ දුර්වලකම් අනන්තයි අප්‍රමාණයි. අපි මේ දකින හැම දෙයක් පිළිම නිවීම දකින්නට ඕනේ. නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා. මේ රූපය තුළ නාමය තුළ ඇලිම් ගැටීම් ඇරෙන්න වෙන මොනවද තියෙන්නේ? රූපයක් දැක්කාම ඒක ලස්සනයි කිව්වම අපි ගැටෙන්නේ නැද්ද? බලාපොරොත්තුවක් ඇති වුණාම ගැටෙන්නේ නැද්ද? වටිනාකමක් දැනුණාම ගැටෙන්නේ නැද්ද? ඒවා අයින් කරන්න උත්සාහ කරනකොට ගැටෙන්නේ නැද්ද? මේ හැලින් ගැටීම් වලින් මේ ආයතන වැඩ කරනවා නම් කොහොමද සමාධියක් ඇදෙන්නේ? සමාධියටපත් වෙච්ච අය කිසිම දෙයකට ඇලිලා ගැටෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් කුටියට අකමැති නම් ගිනි කූරක් ගන්න. දාස් ගණන් ලක්ෂ ගණන් වටින බඩමුට්ටු ගින්දරට දාලා බලාගෙන ඉන්නවා. ඇයි? එයාට කිසිම අදහසක් නැහැ. සමාධිය වඩපු මිනිස්සු මේ ලෝකයේ කිසිම දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා කුසල විසි කරන්න පුළුවන්. එහෙනම් සමාධිය වඩපු අපේ බෝසත්වරු නැවත නැවත ගීගවල් වලට ආඋනේ කොහොමද කියන ප්‍රශ්නයක් එනව නේද? ඇයි අර රජගෙදරට ආපු තාපසයා බිසවට බැඳුනේ? ඒ බැඳුන එක විතරයි අපි විවේචනය කරන්නේ. හැත්ත තේරිච්චකම ඒ මොහොතේම ඒ කාන්තාව අත්හැරලා නැවත සමාධිය වඩාගෙන ඉරදීම වැඩියයි කියලා ඒ ඉතුරු ටික දැක්කේ නැද්ද? ඒකත් අපි දකින්නට ඕනේ. ඇයි අර සමාධියෙන් එයා ඒක වඩපු නිසා, ඒ දැනුම ප්‍රත්‍යක්ෂ ඥානය තියෙන නිසා ඕනම වෙලාවක ඕනම දෙයක් එයාට අත්හරින්න පුළුවන්. අපි වාගේ පුතුජන වෙලා එතන ගෙවල් අදාගෙන පදිංචිට යන්නේ. ඒක දැනගත්තා වැරදුනා කියලා ඒ මොහොතේම හිතාදාගත්තා. ඒ කාන්තාවට කියනවා බිසව නැවත ඒ රාජධානිය බලා පිටත් වෙන්න මට ආයි තපෝවණයට යන්න තියෙනවා. නැවත සමාධියටපත් වුණා. වඩාගත්ත සමාධිය නැවත ඉදිරියෙන් ගියා. එහෙනම් සමාධිය වඩපු කෙනා මේ ලෝකේ ස්ථීරව කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. එයාට වැරදුනත් වැරද්ද අදාගන්න විනාඩියක් දෙකක් ඇති. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම ගැඹුරෙන් තේරුම් ගන්න, දුර්වලකම් තේරුම් ගන්න, ඒවා නිවැරදි කරගන්න මේ සමාධි අවබෝධය, මේ තැම්පත් ස්වභාවය අපට ගොඩාක් වටිනවා. එහෙනම් මනෝමය සංවරය අපි හදන්න කුමක්ද කරන්නේ? මේ පේන හැම දෙයක්ම නිවීමට බලනවා. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව බලනවා. ප්‍රශ්නයක් නැහැනේ. කන් දෙක වාගෙන ඉන්න ඕනද? නැහැ, අරගෙන ඉන්නවා. හැයෙන හැම දෙයක්ම ආගන්නවා. හැබැයි ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ආගන්නවා. කනෙන් නිවුනාම, ඇසෙන් නිවුනාම, ගන්ධයෙන් නිවුනාම, වචනෙන් නිවුනාම, රසෙන් නිවුනාම, කයේ තියෙන අසංවරභාවයෙන් නිවුනාම, සිතුවිලි වලින් නිවුනාම, දැන් යාට නිවීමක් අවශ්‍යද? සමාධියක් අවශ්‍යද? ඔයිට වඩා සමාධියක් නැහැ. ඒක තමයි සම්මා සමාධිය. ආයතනවල ක්‍රියා විරහිත භාවය. කිසිම අදාසා සංස්කාරයක් ක්‍රියාත්මක නොවන නැවතිච්ච ස්වභාවය. මේක ඉතින් වඩන්න දෙයක් නැහැ. අරව ටික නිවෙනකොට මේක හිබේ හැදෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ සමාධිය වඩන මේ මාර්ගය තුළ, මේ පිළිවෙත් තුළ මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ තියෙනවා. මේ වෙනකොටත් පවතිනවා. ඒ සෑම දුර්වලකමක්ම නිවැරදි කරගන්නට ඕනේ සම්මාවෙන්. ඒ හැම දෙයක්ම නිවීමෙන් අපි දකින්නට ඕනේ. ඇයේ නිවන්න දක්ෂ නැති කෙනාට මොන සමාධියක්ද? වචනය ගිරවා වාගේ කතා කරනවා, රණ්ඩු අල්ලනවා, පොල් කිච්චා වාගේ, එයාට මොන සමාධියක්ද? කය එකතන ඉඳ බෑ, පය භාගයක් ඉස නැමෙනවා, ඒ ටැඹරනවා, මේ ටැඹරනවා, කෝපුට එලවනවා, කෝඳුරු එලවනවා, මදුරුව පස්සේ පන්නනවා, මොන සමාධියක්ද? එහෙනම් සමාධියට බාධාවක් වෙලා තියෙන අල්ලපු ගෙදර මිනිස්සු නෙමෙයි, සහෝදර සංගය නෙමෙයි, තමන්ට තමන්මයි. තමන්ගේ කය නිවෙනකොට මදුරුවන්ගේ මැස්සන්ගෙන් කරදර නැහැ. හේතුව කයෙන් තමන්ගේ ලේ කුයිල යනවා නම් තමයි. ඒ ලේවල සුවඳ එළියට වීදෙනවා නම් තමයි. ඒ මස්සල ගඳ දැනෙනවා නම් තමයි. ඕහපුටෝ, මේ ඉන සේරම, ඒ මදුරුවෝ මැස්සෝ සේරම කට්ටි අපේ ඇඟට ඇවිල්ලා තැම්පත් වෙලා ඒවා විඳින්නෙන්නේ. අපේ කය නිවෙන්න නිවෙන්න, සෛලවල භ්‍රමණ වේගය අඩු වෙන්න අඩු වෙන්න, සෛල දෙක අතර තියෙන ඉඩස අඩු වෙනකොට කයේ තියෙන ලේ කුයිල එළියට යන ප්‍රතිශතය අඩු වෙනවා, මස්සල ගඳ අඩු වෙනවා. කිසිම කුරා කූඹියෙක්, ඕහපුටෙක්, මදුරුවෙක් මැස්සෙක් කයේ වහන්නේ නැහැ. හේතුව වහලා ගන්න දෙයක් නැහැ. සමහර පුංචි පුංචි සත්තු ඇවිල්ලා ඇඟේ තෙල් ගන්නවා. සමහර පුංචි පුංචි සත්තු ඇවිල්ලා ඇඟේ ලුණු ගන්නවා. එහෙනම් දැන් අපි ලුණු ගබඩාවක් වෙලා නේද? කයේ අසංවරභාවය නිසා දාඩිය වැක්කැරිලා මුළු සම පුරාම ලුණු තැවරිලා අපි පුත්තල මේ ලුණුලේ වායම වෙලා. එහෙනම් අපේ කය පුරාවටම සම්පූර්ණම සත්තු ඇවිල්ලා තෙල් ගන්නවා. අපි තෙල් මෝලක් වෙලා. සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනකොට බයිස්රාවිය සෑම සෛලයකින්ම පිටත් වෙලා දැන් අපේ සෛලවල තියෙන ඒ බාහිරව තියෙන ඒ බයිස්රාවිය ගන්න තමයි මේ සේරම සත්තු ටික, කුරා කූඹිය ටික, මැසි මදුරු ටික එන්නේ. කායික සංවරය අදනකොට, සමාධියටපත් වෙනකොට කිසිම දෙයක් අපට කිසිම ආනියක් කරන්නේ නැහැ. කිසිම සතෙක්ගෙන්, සිව්පාවෙක්ගෙන්, කිසිම කුරා කුඹියෙක්ගෙන් අපට අනතුරක්, හිංසාවක් පැමිණෙන්නේ නැහැ. හේතුව එයා මේ ලෝකේ ගොඩාක් නිවිච්ච කෙනෙක්. සමාධිය කියලා කියන්නේ කර්ම පරිසම් දෙන්නේ නැති ස්වභාවයක්. එහෙනම් මැසි මදුරෝ කියන්නේ පෙර භවෙන් අපෙන් බැනුම් ආපු කට්ටිය නෙමෙයිද? ඒ විඥානයත් පෙර භවේ ඉපදිච්ච කෙනෙක් නේද? මිනිස්සුත් භව වෙලා අපෙන් ගුටි කාපු කට්ටිය නෙමෙයිද? ඉන්සාවට, පීඩාවට පත් වෙච්ච කට්ටිය නෙමෙයිද? ඉතින් ඒ හේතුවට අනුව දැන් ඒගොල්ලෝ අපෙන් වන්දිය ගන්නවා. කන ළඟට ඇවිල්ලා කෑ ගන්නවා, විදිනවා, ලේ ගන්නවා. ඒ විවේකේ නැති කරනවා, අසහනය ඇති කරනවා, කම්පාව ඇති කරනවා, පීඩනය ඇති කරනවා, නින්ද සම්පූර්ණයෙන්ම නැති කරනවා. එහෙනම් අපි මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ මේ මිනිසුන්ට කරපු වේදනා, පීඩා, ඉන්සා, කරදර, සත්වයන්ට කරපු හිංසා පීඩා කරදර අපට ලැබෙන්න එපාය. අපි ඒගොල්ලන්ට දුන්නා නම් ඒවා අපි පොලිත් එක්ක ගන්න එපාය. අපි ලියාගත්ත ලියුම අපිටම ලැබෙනවා නේද? එහෙනම් අපි වපුරපු දේවල් අපිට කපන්න වෙනවා නේද? එහෙනම් සංසාරේ අපි කවදාවත් යාපත කරලා නැහනේ. ලෝක සත්‍යයට යාපත කළා නම් මෙච්චර මදුරුව කරදර කරන්නේ ඇයි? මෙච්චර ඕ අපට අපේ ඔළුව වටේ කැරකෙන්නේ ඇයි? නිදා ගන්න දෙන්නේ නැහැ, විවේක ගන්න දෙන්නේ නැහැ, භාවනා කරන්න දෙන්නේ නැහැ. එහෙනම් සංසාරේ කිසිම මිනිසියෙකුට විවේකයෙන් ඉන්න දීලා නැහැ නේද? රේඩියෝ එකක් දාගෙන කෑ ගාගෙන ඉඳ ඇති කිසිම මිනිසෙකුට කනක් ඇයිලා ඉන්න දීලා නැහැ. බී ගත්තාම සම්පූර්ණ ගම පුරාවටම කෑ ගන්නවා. එක මිනිසෙකුටත් විවේකයෙන් ඉන්න දෙන්නේ නැහැ. භාවනා කරන තැන්වල ගිහිල්ලා අඩුව හදනවා, පුටු හදනවා, මේස හදනවා, මොනවාරි තගරම් වලට ගානවා, නැත්තම් වාහන වලින් ඕන් එකක් හරි ගානවා. ඇයි? අපි කැමති නැහැ මිනිස්සු අවබෝධයටපත් වෙනවට. සංසාරේ අපි නිවන් දකින්න නැතුව අපි කරලා තියෙන අනිත්‍යයට නිවන් දකින්න උදව් නැමෙයි. ඒ මිනිසුන්ට නිවන් දකින්න බැරි වෙන්න බාධා කරලා තින්නේ. ඒක නේනම් අපිට තාම සෝවාන් වෙන්නවත් බැරි. එහෙනම් දැන් තියෙන වර්තමාන තත්ත්වයෙන් අපි ජීවත් වෙන්න ඇත්තේ කොහොමද කියලා දැන් කේන්දරේ ලියා ගන්න බැරිද අපට? භාවනා කරන්න බෑ නම් භාවනා කරන්න දීලා නැහැ. ගුණයක් වඩා ගන්න බෑ නම් ගුණ වඩන්න කාටවත් දීලා නැහැ. කිසිම විවේකයක් නැහැ. එහෙනම් එක කුරාකූඹියකටත් විවේකයෙන් ඉන්න දීලා නැහැ. නිදාසක් නැහනේ. එහෙනම් කාටවත් නිදාසෙ මේ ලෝකේ ඉන්න දීලා නැහැ. අපි ගොඩාක් දරුණු වෙලා මේ ලෝකේ කිසිම කෙනෙකුට විවේකයක් දීලා නැහැ. එහෙනම් අද මට ලැබෙන මේ පළවලට අනුව හේතුව ගැන මොකවත් කියන්න ඕනේ නැහැ. අපිටම පිටු ආර්සිය පොතක් අරගෙන මෙන්න මගේ චරිතය පෙර සංසාරේ පරිචිතයක් නැතුව කියන්නේ ආගන්න කියලා ලෝකෙටම කතාව කියන්න බැරිද? හැමතැනම බැනුම් අයනවා. එහෙනම් කිසිම කෙනෙකුට නිකන්වත් ප්‍රශංසා කළ නැහැ. හැමෝටම විවේචනය කරලා, නිඳා කරලා, අපහාස කරලා සංසාරයෙන් ආවා. ඒ නිසා තමයි මෙච්චර බැනුම් අයන්නේ. එහෙනම් මේක කියන්න, මේක තේරුම් ගන්න අපට පරිචිත විඥානයක් ඕනේද? අම්බේන ඵලයට අනුව හේතුව දැන් හිතා ගන්න පුළුවන් නේ. බත් දුන්නොත් නේද බත් ලැබෙන්නේ? කිසිම තැනකින් දාන ලැබෙන්නේ නැහැ. එහෙනම් දන් දීලා නැහැ. ඒකට පරිචිතය ඕනේද දැනගන්න? දකින දකින හැමතැනම රාගයෙන් පේනවා. එහෙනම් අයාලේ ගිහිල්ලා තිනවා. අබ්‍රහ්මචර්යාවෙන් ජීවත් වෙලා තිනවා. බ්‍රහ්මචර්යාව නිකන්වත් ගෑවිලාවත් නැහැ. මේක දැනගන්න පංචබිඤ්ඤ දියුණු කරන්න ඕනේද? දකින දකින හැමදේම එකතු කරගන්නවා. අයිතිය කියනවා. හැමදේම පොතේ දාලා පුරව ගන්නවා. පෙර සංසාරේ මොකවත් දීලා නැහැ. හැමතැනම අදින්නා දාණය කරලා තින්නේ, ලෝභය වඩලා තින්නේ. මේක දැනගන්න බුදුහාමුදුර පරිචිත්තෙන් ඇවිල්ලා දේශනා කරන්න ඕනේද? මේක සරල දේවල්. ඵලයේ දැක්කාම හේතුව නිකන් චිත්‍රපටිය වගේ පේන්න එපාය. නාට්‍යයක් වගේ අපේ චරිතය මැවිලා පේන්න එපාය. එහෙනම් අපේ ජීවිතවල මේ කාය සමාධිය වැඩෙන්නේ නැත්තේ අපි මේ කාය සමාධිය වැඩෙන්නේ නැති දේවල් කරලා. සමාධියට බාධා කරලා පෙර සංසාරේ අනන්ත අප්‍රමාණ කට්ටියගේ සමාධිය අපි නිසා බිඳ වැටිලා දැන් මේ අඩුව නිවැරදි කරන්නට ඕනේ. සහෝදර සංඝයාගේ සමාධියට උදව් කරන්නට ඕනේ. අර කර්මය වෙනස් කරන්න අවස්ථාවක්. සහෝදර සංඝයාගේ ඒ යහපතට, විවේකයට, ඒ තපස්සුවයට පුළුවන් තරම් බාධා නොකර ඉන්න ඕනේ. පුළුවන් තරම් උදව් කරන්නට ඕනේ. ඒ තුලින් අර කර්මය නැවත අලුත් වෙනවා. ඒ තුලින් අර ගෙවන්න තියෙන ටික ගෙවිලා යනවා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපගේ ඒ ජීවන රටාව හේතු ටික දැන් අපි දන්නවා. ඒ ටික දැන් අපි නිවැරදි කරගන්නට ඕනේ. එහෙනම් මනෝමය සංවරභාවයට අපි වඩන කමඨාන තමයි සෑම දෙයක් තුළින්ම නිවීමේ කොටසක් තියෙනවා. ඒක ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගෙයක් දැක්කාම ඒකේ ගැටීමේ කොටසක් නැද්ද? මොකද්ද? අනේ මේ ගේ හදාගත්තා මිනිස්සයා මොනතරම් දුකක් විඳිනවද? කාමර 75කට ලයිට් දෙනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? 75ම මිනිසුන්ට කෑම උයනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ඒකට ඔය විදුලි බිල ගෙවනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? මේවට තීන්ත ගාලා අතු ගාලා මේක පිරිසිදු කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ගෙයක් දැක්කා ගැටෙන් හේතුවක් තියෙනවා. ගෙයක් දැක්කා නේ ලස්සනයි, මේ වගේ කාමර ඇත්තපාක් එක මාලිගාවක් තියෙනවා, මොනතරම් සුන්දරද, රම්ය සුරම්ය සුබ තුනයි තිබුණේ බෝධිසත්වයන්, මට ඇත්තපාක් තියෙනවා. එහෙනම් මේක ඇලෙන්ඩ ලෝභයට හේතුවක් නෙමෙයිද? ඒක තුළ මෝහයට හේතුවක් තිබුණ නැද්ද? දැන් ඒකේ මෛත්‍රියටත් හේතුවක් තියෙනවා. මේ වගේ කාමරත්ත පාකින් ගයක් ලැබෙන්න මොනතරම් දාන පාරමිතා පුරන්නේ නැද්ද? හසත්‍රස දාන දෙන්න ඇති. වේලාම බ්‍රාහ්මණයා වාගේ 84,000 ගණන් දෙන්න ඇති කියලා ඒක තුළ එයාගේ කුසලයේ දකිනවා නම්, ඒ මිනිස්යාගේ පිම්බලයේ දැකලා සන්තෝෂ වෙනවා නම්, සාදු කියනවා නම්, දැන් මෛත්‍රිය වැඩෙන්නේ නැද්ද? අනේ මේ වගේ හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපට ඉන්න මොනතරම් වාසනාවද? මට ඉන්න තැනකුත් නැහැ, යන්න තැනකුත් නැහැ. එහෙනම් මේ වගේ ලොකු ලොකු ගෙවල් දොරවල් යාන වාහන අම්බුණා මේ මිනිස්සු සංසාරේ මොනතරම් ඉර වෙනවද? එහෙනම් ඒවා මොකවත් මට ලැබිලා නැහැ. එහෙනම් මම මොනතරම් වාසනාවන්තද? මේ හැමදේම නිදාස්සලා මම දැන් මේ අනිත්‍ය ධර්මතාවයේ හේතුඵල ධාම දකින්න ඒක තුළ හේතුවක් තිබුණා නේද? එක ගයක් තියෙනකොට, එක රූපයක් තියෙනකොට, ඒ රූප තුළ 84,000 තියෙනවා. අපිට ඕනේ සමාධිය වඩන්න. අර සමාධිය කොටස අපි දකින්නට ඕනේ. කාන්තාවක් දැක්කාම අයිති කරගන්න ඉතුනාම ලෝභය නෙමෙයිද? ලෝභයේ කොටස දැක්කා. කාන්තාවක් දැක්කාම තරහා යනවා. බලන්නක ඇඳගෙන ඉන්න ඇඳුම නිකන් ඉන්න මිනිසුන්ගේ රාගය අවුස්සනවා මේ මිනිසු. දැන් ද්වේෂයේ කොටස නෙමෙයිද දැක්කේ? දැක්කාම හරි ආසයි. තන අපරාධේ පැවිදි වෙන්න කලින් දැක්කනම් ලියුමක් හරි ලියන්න තිබුණා. දැන් එයා දැක්කේ රාගේ කොටස නෙමෙයිද? එහෙනම් එක මිනිහෙක් දකිනකොට එයා තුළ අපේ මානසිකත්වයට අනුව අපි එක කොටසක් ගන්නවනේ. එහෙනම් දැන් අපේ කොටස සමාධිය, සමාධි කොටස දකින්නට ඕනේ. දැක්කා දැක්ක පමණයි. ඇටසකිල්ලක් ගියා පිරිමිද ගෑනුද කියලා දැක්කේ නෑ. ඇටසකිල්ලක් දාන්නේ දීලා ගියා. ඇටසකිල්ලක් පව් කරගෙන ගියා. දැන් දැක්කේ සමාධි කොටස. ඇටසකිල්ල අයිති කරගන්න ලෝභයක් ඇති වෙනවද? ඇටසකිල්ලට පටිගයක් ඇති වෙනවද? ඇටසකිල්ලත් එක්ක රාගයක් ඇති වෙන්නේ ඇයි? ඇටසකිල්ලට එහෙම චේතනාව පාළ වෙන්නේ නෑ. එහෙනම් ඒක නිවිච් එකක් නෙමෙයිද දැක්කේ? ඒ සමාධි කොටස දකින්නට ඕනේ. අපේ ඇසලින් මෙච්චර කාලයක් අපි මේ දැකලා තියෙන්නේ ඇවිලෙන දේවල්. සමාධිය කවදාවත් අපි තුලින් මතු නොවෙන දේවල් අපි දැක්කා. එහෙනම් ඇලිීමේ ගැටීමේ දේවල් දැකපු නිසා අපගේ සමාධිය යට ගියා, යට ගියා. අර සමහර නරලින් තියෙන අඩි 500ක් විතර ආරන්න ඕනේ. එයා පැත්තේ ඇමරිකාවෙන් වතුර මතු වෙනකම් ආරන්නට ඕනේ. ඇයි එච්චර ගැඹුරයි වතුර? එහෙනම් අපේ සමාධියත් අපි මේ ඇවිලෙන දේවල් දැකලා, ඇවිලෙන දේවල් අහලා, ඇවින දේවල් කතා කරලා, ලෝභයෙන් කාලා, ලෝභයෙන් ගන්ධේ ස්පර්ශ කරලා, ඉතුවක්කාරකමෙන් උඩඟුකමෙන් ජීවත් වෙලා, හැමදේම මනෝමය වශයෙන් අසංවරයෙන් හැමදේම චිත්ත රූප මවාගෙන ඒ මනෝලෝකවල ජීවත් වෙලා අපේ සමාධියත් මේ වගේ යට ගිහිල්ලා නේද? ඇයි අපේ මානසිකත් අපේ දුර්වලකම් අපිට තාම තේරෙන්නේ නැත්තේ? මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ඇවිදලා ඇවිදලා දැන්වත් අපිට සමාධියක් වඩා ගන්න ඕමනාව පාළ වෙලා නැද්ද? සමාධිය කියලා පොතෙන් දැනගත්තා, හැමෝම කියනවා අහගත්තා. ඇයි මම ඒක අත්දකින්නේ නැත්තේ? මගේ ජීවිතේ මං ඒක වඩා ගන්න නැත්තේ? මගේ ප්‍රත්‍යක්ෂ දැනුමට මං ඒක ගෝචර කරගන්න නැත්තේ? ඇයි ඒ ඕමනාව තාම අපට ඇවිල්ලා නැද්ද? එහෙනම් අද ඉඳලවත් අපි මේ සමාධිය වඩන්න එපාය. ඒ සම්මා සමාධිය වඩන්න එපාය. හට්ට සමාපත්තිය පුරුදු කරන්න එපාය. කායික සමාධිය, වේදනා සමාධිය, චිත්ත සමාධිය කියන මේ සෑම සමාධියක්ම ප්‍රත්‍යක්ෂ දැනුමෙන් අපි ඉගෙනගෙන, අපිත් ඒක ප්‍රත්‍යක්ෂ කරලා දැනගෙන අනිත් අයටත් ඒ සමාධි වඩන්න උදව් කරන්න එපාය, උපකාර කරන්න එපාය. තථාගතයන් වහන්සේගේ ශාසනයට අපේ පැවිද්දට පින් සිද්ධ වෙන්න. මෙච්චර කාලයක් අපි ඇවිලෙන දේවල් දැක්කා, මෙච්චර කාලයක් ඇවිලෙන දේවල් කතා කළා, මෙච්චර කාලයක් ඇවිලෙන දේවල් අහගත්තා, මෙච්චර කාලයක් ඇවිලෙන විදියට ජීවත් වුණා, මෙච්චර කාලයක් ඇවිලෙන දේවල් කල්පනා කළා. ඒ නිසා මම අර පෝරණෝට දාපු දරවාගේ ඇවිලිලා ඇවිලිලා මේ බුද්ධ ශාසනයේ 2600ක් වෙනකන් ඇවිලෙන එකම නේද කළේ? ලෝභයෙන් ඇවිලුණා, රාගයෙන් ඇවිලුණා, ద్వේෂයෙන් ඇවිලුණා, වෛරයෙන් ඇවිලුණා. මෙච්චර කාලයක් මං ඇවිලුණා. දැන්වත් මේ දර ටික අයින් කරලා නිවෙන පැත්ත හදන්න, සමාධිය වඩන්න, සමාධි පැත්ත දියුණු කරන්න. එහෙනම් කමඨාන වශයෙන් අපිට වඩන්න තියෙන බොහොම සරල කාරණාවක් මොකද්ද? මේ මොහොතේ ඉඳලා, මේ සනේ ඉඳලා අපේ නෙතට ගැටෙන සෑම රූපයක් තුළම නිවීමේ කොටසක් තියෙනවා. අන්න ඒ කොටස දකිනවා. එතකොට ඇස නිවෙනවා. සමාධියෙන් එක පියවරක් දිනුම්. එහෙනම් ලෝභයෙන් දැක්කාම අන්න තවත් ඇවිලෙන පැත්තක් ඇදුනා. ද්වේෂයෙන් දැක්කාම තවත් ඇවිලෙන පැත්තක් ඇදුනා. එහෙනම් රාගයෙන් දැක්කාම තවත් ඇවිලෙන පියවරක දොරක් ඇරුණා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ ශනේ ඉඳලා පේන සෑම දෙයක් තුළම නිවීමේ පැත්තක් තියෙනවා, නිවීමේ කොටසක් තියෙනවා. අන්න නිවීමේ කොටස විතරක් දකින්න ඇසට ඒ සම්මාව පුරුදු කරන්න. මෙච්චර කාලයක් ඇවිලෙන දේවල් ආන් නැති, රාගික දේවල් ආන් නැති, හොඳට නැච්ච ගීතවලින් සින්දු ආලා පෙම්කත ආලා රාගයෙන් ලෝභයෙන් වෛරයෙන් තෘෂ්ණාවෙන් දැවෙන්නේ නැති. හැබැයි අදින් පස්සේ වැරද්ද කරන්න එපා. නිවීමේ පණිවිඩය පමණක් ආන්න, නිවීමට සුදුසු දේවල් ආලා ඒ ආයතනය නිවා ගන්න. මාන්නේ හිතුවක්කාරකමෙන් ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් ඕනතරම් අපි ලෝභයෙන් අපි කතා කරන්නේ නැති හැම දේ තුලින්ම අපේ වචනය ඇවිලෙන් දැති. අදින් පස්සේ නිවීමේ වචන පමණක් කතා කරන්න පුළුවන් තරම් වචනෙන් සංවර වෙන්න, සම්මා වාචාව තුල ඉන්න හැම දේ තුලින්ම නිවීමට ගැළපෙන නිවෙන දේ පමණක් කතා කරන්න වචන වලින් පුළුවන් තරම් සීමා වෙලා නිවෙන්න. අන්න ඒ තුලින් තවත් පියවරකින් මේ කය නිවලා දාන්න. හිතන හිතන දේවල් කළා, හිතන හිතන විදිහට ජීවත් වුණා. අසංවරව උඩඟු කමෙන් උම්මත්තකෙක් වෙලා ආහංකාර කමෙන් අපි ජීවත් වුණා. මීට පස්සේම වෙන්න එපා. නිවීමට ගැළපෙන විදිහට, නිවෙන විදිහට ජීවත් වෙන්න, ඇසිරෙන්න හැම චර්යාවක් තුළින්ම නිවීමක් අට ගන්නට ඕනේ. හැම ඉරියව්වක් තුළින්ම, සැලවීමක් තුළින්ම නිවීමක් දැනෙන්නට ඕනේ. ඒ තුළින් තවත් නිවීමේ පියවරක් අපි අදා ගන්නට ඕනේ. සිතවිලි වලින් අනන්ත අප්‍රමාණ විසිරීලා ගියා. මනෝලෝක අදාගෙන පොළ ගාන දිව්වා, වෙල ගාන දිව්වා. පරණ මතකයන් එක රාගය පස්සේ දිව්වා, ලෝභය පස්සේ දිව්වා, ద్వේෂය පස්සේ ගියා. අනිත් අයගෙන් පලිගන්න පොළු අරගෙන පැන්නෙව්වා. මේ වගේ මනෝමය ලෝකය අසංවර ලෝකයක් වුණා. මනෝමය ස්වභාවය තුළින් අපි කවදාව සංවර වුණා. ඒ මැවිච්ච සෑම චිත්ත වීති වලින්, ඒ රූප වලින් රාගේ මත්තුන් නැද්ද, ලෝභේ මත්තුන් නැද්ද, ద్వේෂෙන් මත්තුන් නැද්ද, මොනතරම් කෙලෙස් වලට ගොදුරු වෙලා අර නිවීම පොඩ්ඩක් හරි තිබුණා නම් ඒක සම්පූර්ණයෙන්ම තෙල් දාලා ඇවුලුවා වාගේ මුළු කයම පිච්චෙන මට්ටමට අවුලගත්තේ නැද්ද? වාඩි වෙලා කුටියේ කාමරේ තනියෙන් ඉන්නකොට අපේ සිත ගොඩාක් නිවිලා, කයත් නිවිලා, එකපාරට රාගික අවස්ථාවක් ඇති වුණා. රාගික කල්පනාවක් ආවා. ඒක නිසා අර පරණ රාගික දේවල් ඇවිසිලා දැන් මේක සංසිඳනවාකන් දත් පිටි කාගෙන පොරබදින් නැද්ද? එහෙනම් ඒක සංසිඳව ගන්න විවිධාකාර අරමුණු වලට, කායික දුස්චරිත වලට පෙළඹෙන්නේ නැද්ද? ඒ හැම දෙයක් තුළින්ම අපගේ සිත ඇවිලිනවාද නිවුණාද කියලා තමන්ගෙන් අවංකවම ආලා බලන්න සිත සාක්ෂි දරනවා. ඒ අවස්ථාව තුළින් සිත කැළඹුණා, සිත ඇවිලුණා, නිවුණා, තිබිච්ච නිවීමත් නැති වුණා කියලා සිත සාක්ෂි දරනවා. එහෙනම් අපි කැමති නැහැනේ අපේ සමාධියට. අපේ සිත නිවෙනවට අපි කැමති නැත්තම් පිට මිනිස්සු කැමති වෙලා හරියයිද? අපේ නිවීමට අපි කැමති වෙන්න එපාය. අපේ සම්මාදිට්ඨිය අපි තුළින් මතුවෙන්න, මිත්‍යාදිට්ඨිය අපි අයින් කරගන්න එපාය. අපේ මිත්‍යාදිට්ඨිය අයින් වෙන්න අපි කැමති වෙන්න එපාය. අපේ ඡන්දේ නැත්තම් මේක බලෙන් තව කෙනෙක් කරන්නේ කොහමද? එහෙනම් මේ මනෝමය අසංවරය අපි හදා ගන්නට ඕනේ. කාය සමාධිය කය එක්තන් තිබ්බාම හැදෙනවා නම් ඒ දැඩි සත්කාරයකක ඉන්න ඔක්කොමට සාතික දෙන්න ඕනේ. කාය සමාධියටපත් වෙච්ච සමාධි තාපසවරු කියලා එහෙම සමාධි සාතිකයක් කාටවත් නිකුත් කරන්නේ නැහැ. එහෙම කය එක්තන් වුණාට ඒක සමාධියක් නෙමෙයි. ඒ දෘෂ්ටිය අයින් කරගන්න, නිවැරදි සම්මාදිට්ඨිය කුමක්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරලා දැනගන්න, නිවැරදි කාය සමාධිය කුමක්ද කියන එක කාය සමාධියටම පත් වෙලා දැනගන්න. කාය සමාධියටපත් වුණාම ඒක නිවැරදි සමාධිය කියලා සාක්ෂි දරන්නේ අපේ සමාධි ප්‍රඥාව. අපි තුල පවතින ඒ සමාධියෙන් අටගත්ත ඥාණය සාක්ෂි දරනවා මේක නිවැරදි එකක් කියලා. අපි සමාධිය වඩනවා නම් අපි සමහරලාට කියන දැන් නම් මට ටිකක් සමාධිය වැඩෙනවා, දැන් ටිකක් සමාධියෙන් ඉන්නවා, එක තැනක මාස හයක්වත් ඉන්න බැරි අය කියලා ඇහුවේ නැද්ද කයෙන්? සමාධිය වැඩුණා නම් එයා මෙච්චර දුවන්නේ ඇයි? කකුල් වල රෝදයි කරලා වාගේ. ඒ කාලේ සමාධිය වැඩුණා. ඒ කාලේ ටිකක් සමාධිය හොඳට තිබුණා. ඒ කාලේ සමාධිය තිබුණා නම් ඒ සමාධිය අයින් වෙන්න බෑනේ. දැනුත් තියෙන්න එපාය. දැන් එක වචනයක් කියන්න බෑ. මෙච්චර උඩපැනපැන කෑ ගන්න ඇයි? මෙච්චර කලබල වෙන්නේ ඇයි? මෙච්චර තරහා යන්නේ ඇයි? ඒ කියන්නේ ඒ කියන සමාධිය නෙමෙයි. සමාධිය කියලා දෘෂ්ටියක් තමන් තුළ තියෙන්නේ. සමාධියක් එක සැරයක් වැඩුණා නම් ඒක පිරිනිවන් පානකම්ම තියෙනවා. ඒක තමන්ගේ අවබෝධය තුළ තියෙනවා. අට සමාපත්තිය තමන්ට එක සැරයක් වැඩුණා නම් ඒ සමාධිය ඕනම වෙලාවක විනාඩි 5ක් යනකොට සමවදින්න පුළුවන්. තමන් දන්නවා මේක හැදෙන්නේ මේ ක්‍රමයට. ඒ ක්‍රමයට සිතපත් කරපුවම ටක් ගාලා සමාධි සුව වෙනවා. එහෙනම් අට සමාපත්තියක් එක සැරයක් ඇවිල්ලා නැවත එන්නේ නැහැ කියලා කියන්නේ එයාට ඇවිල්ලා තින්නේ අට සමාපත්තියක් නෙමෙයි මිත්‍යා අට සමාපත්තියක්. සම්මා සමාධියක් නෙමෙයි එයා තුළ මිත්‍යා සමාධියක් සම්මා සමාධියක් බවට වැරදි වැටහීමක් ඇති වෙලා. එහෙනම් අපි තුළ තියෙන වැරදි වැටහීම් ටික අයින් කරමු. මිත්‍යා සමාධි ටික අයින් කරමු. නැවත නිවැරදි සමාධිය වඩමු. මේ සෑම කෙනා තුළම සියලෝම බාධක ටික ඒ කැළඹිච්ච ස්වභාවයන් අයින් කරාම නිවිච්ච ස්වභාවයක් ඇති වෙනවා. එහෙනම් අපේ සමාධිය අපි තුළ තියෙන්නේ. අපේ මාර්ගඵල අපි ළඟ තියෙන්නේ. පිටි මාර්ගඵල ලැබෙන්නේ නැත්නම් පිටින් කාටවත් මාර්ගඵල දෙන්නත් බැරි නම් ඒ හැම මාර්ගඵලයක්ම තමන්ගේ අවබෝධයෙන් මතුවෙන්නේ නම් තමන් තුලින් නම් ඒ මාර්ගඵල අටගන්නේ. එහෙනම් තමන් තුල තියෙන ඒ දුස්සීල භාවය ඒ දුස්චරිතක අපි අයින් කරනකොට අපි තුල සිල්වත් භාවය අටගන්නවා. අපි තුල තියෙන කැළඹිච්ච ස්වභාවය අයින් කළාම ඇතිවෙන සමාධිය ඒ තන්ප ස්වභාවයම සමාධිය බවට පත් වෙනවා. මිත්‍යා දිට්ඨි ටික අයින් කරනකොට නිවැරදි සම්මා දිට්ඨිය නිකම් මතු වෙනවා. එනම් මේ නිවැරදි කමඨාන අපි වඩමු. නිවැරදි ආර්ය මාර්ගයේ ගමන් කරමු. අපි තුල තියෙන සේරම දෝෂ ටික දුස්ති ටික ඒ වැරදි අවබෝධ ටික ඒ සේරම ටික අපි මේ මොහොතේ ඉඳලා අයින් කරලා නිවැරදි ලෙස වඩමු. නිවැරදි සම්මා සරණ යමු. එනම් මේ මොහොතේ ඉඳලා අපි මනෝමය අසංවරය අපි නිරෝධ කරලා නිවැරදි සංවරය මනසටත් අදමු කයටත් අදමු. කාය තුල ඇතිවෙන සමාධිය මානසිකය තුල ඇතිවෙන සමාධිය දෙක එකට අපි පත් කරමු සමාන කරමු. එහෙනම් අපි මේ සමාපත්තිය කියන්නේ මොකද්ද කියන ඒ දෙක එකට පත් වුණාම කයේ සමාධියයි සිතේ සමාධියයි වෙන්වෙන් වශයෙන් දකින්න බැරුව දෙක තුලම එකම සමාධි සුවයක් ලැබෙන එකම නැවතිච්ච ස්වභාවයක් තැන්පත් ස්වභාවයක් අපේ අවබෝධයට අපේ ප්‍රත්‍යක්ෂ දැනුමට දැනෙනකම් අපි මේ නිවැරදි මාර්ගයේ වඩමු. අතරමඟ කිසිම දෙයක දුෂ්ටිගත නොවි. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ සම්මා සමාධිය වඩනවා. කායික සමාධිය වඩනවා. ඒකට අපේ මනෝමය අසංවර භාවය නිරෝධ කරනවා. අපේ දුර්වලකම් නිවැරදි කරනවා. එහෙනම් මේ දේශනාව තුළ මේ දේශනාවෙන් අපට ලැබිච්ච කමඨාන දැනුම හොඳට සිතේ ධාරණය කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ පුරාවටම වඩලා කායික සමාධිය ඒකාන්ත වශයෙන්ම මේ මිනිසත් භවයේ තුළම ලැබිලා අපිට ඒ තුළින් රාත්‍රිලා පිරිනවම් පාන්න ඒ අවශ්‍ය සියලුම ප්‍රඥා පාළ වේවා. අපේ සියලුම දුර්වලකම් නිවැරදි වේවා. මේ මොහොතේ ඉඳලා සම්මා සමාධිය අපි තුල ක්‍රමානුකූල වර්ධනය වෙලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න අපට සියලුම කටයුතු මේ වඩන සම්මා සමාධිය තුලින්ම සිද්ධ වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.